ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ ලොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගම්බීරෝ චායං ආනන්ද පටිච්ච සම්පාදෝ ගම්බීරාව භාසෝච ඒතස්ස ච ආනන්ද ධම්මස්ස අනනුබෝධා ඒව මයං පජා තංකා කුලක ජාතා ගුණා ගුණික ජාතා මුංජ බම්බජ ජාතා අපායං දුංගතින් විනිපාතං සංසාරං නාතිවක්කති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුමෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් අනුදමා හිමිපාණන් වහන්සේ අමතා වදාළ මහා නිදාන සූත්‍රයෙහි පාඨයක් මේ ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්නිය දුනි. ධර්ම ශ්‍රවණයේ සහ ධර්ම දේශනාව නිවනට පිවිසීමේ නිවන් දොරක් බව බෞද්ධයන් හඳින් දන්නව ධර්ම දේශකයන් වහන්සේ නම ධර්මාසනාරූඪව සිකපද හේයා සිකපද ධාතයක් මතක සබාගෙන පංචම අදිස්ථානයක් සිටේ දරාගෙන අත්තපාද මුඛ විකාර නදක්වා අන්‍ය විහෙත නොවි දේශනා කරන දහම් පදයක් පාසා සිටිය තීතුවාගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් දහම් දෙකීමෙන් දේශකයන් වහන්සේට ප්‍රඥා පාරමිතාවක් මෙන්ම නිවන් පිළිසීමේ දොරටුවක් බාටපත් වෙනවා. ශ්‍රාවක පිළිසත් පවක කෝටි ගණනාවකින් අහන්ට නොලැබෙන මේ අති උතුම් සුද්ධ වූ බුද්ධ වචනේ ඇසීමෙන් මට මෙලල දියුණුව පරලෝ සුගතිය සාර්ථ නිවන පිණිස පවතිනවා කියන ධර්ම ඡන්දය ධර්ම ගරුත්වය ඇති කරගෙන අන්නේ හෙත නොවි දෙතරම් නවාගෙන මුතුලක් මැණික්කලක් අමුණන්නා මෙන් දහම් පදයක් පදයක් පාසා සිතට නගා ගනිමින් වාතිත නොදලා උදබිම නොදලා අත්පාදෙ මුඛිකාර නදක්වා සමාධිගත වූවා මෙන් සාධන වදාම් ඇසීමෙන් ශ්‍රාවක පිරිසට ප්‍රඥා පාරමිතාවක් මවකල නිවන් සෝපිනිස හේතු වෙන භාවනා මාර්ගයක් ලබාට පත් වෙනවා. නිසාත දෙපක්ෂයේ විසින් මේ ස්වල්ප වේලාවක් තුළ ආත්ම ලබන ධර්ම දේශනයේ එසේ නිවනට පිවිසීමේ දොරටුවක් බවට පමුණවා ගනිමින් ධර්ම ශ්‍රවණය කරමු ධර්ම දේශනා කරමු. සමන්ත චක්කවාලේසු යනාදී වශයෙන් දෙවියන්ට ආරාධනා කළාසේම වර්ෂයක් පාසා පින් පමුණුව ලබන සද්ගුණවත් පීතර බෝධරංගමගේ මැතිතුමානනුත් දෙවියන් බෝධරගමගේ මාතාවත් මේ දෙපළ ඇතුළු කිල් බලාපොරොත්තු වන යම්තා ඥාතීන් වෙතොත් ඒ සෑම දෙනාද මේ දහම් පදයටද සවන් දෙත්වා මින් ලැබෙනා වූ ආනිසංස ධර්මයේද සාදරයෙන් අනුමෝදන් වෙත්වා ඒ සෑම දෙනාටත් තම තමන්ටත් මේ උතුම් කුසලානිසංස බලයෙන් මෙලව ආයුධ ආරෝග්‍ය සැපත සාම්පරායක ස්වර්ග සංඛාත සම්පත් සිද්ධව ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන මුදල් පමුණාගෙන පතෝපතෝ උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු උපමිත්‍රේ වේවා කියන පැතුම් සිත් දරාගෙන ධර්ම දේශනේට සවන් දෙමු. මාතෘකා කළ ධර්ම දේශනේ අති දීර්ඝ දේශනාවක්. එසේ නමුත් අත්‍යවශ්‍ය ධර්ම කොටසක් පමණක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමු. මේ දේශනේ තිබෙන්නේ දීඝ නිකායේ 12 වෙනි සූත්‍රය පැටියක හඳුන්වන මහා නිදාන සූත්‍රය. මාත්‍රකාවල පාඨෙහි කෙටි තේරුම මෙහිමයි. ගම්මීරව සායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ පටිච්ච සමුප්පාදේ නම් ගම්මීරයි. ගම්මීරව භාසෝච ආනන්දය මේ පටිච්ච සමුප්පාදේ ගාම්භීර බවද්ද දැනෙනවා. ඒ පස්සට ආනන්ද ධම්මස් අනනුබෝධා අපතිමේධා ආනන්දය මේ ගාම්භීර වූ ගම්භීරාවභාත වූ පටිච්ච සමුප්පාදයේ අවබෝධ නොකිරීම නිසා ප්‍රතිමේධ නොකිරීම නිසා ඒවමයන් සජා මෙසේ මේ ලෝක සත්වය සංඛා කුලක ජාත අවුරුදු මූල් පන්දුවක් මෙන්ද ගුණා ගුණික ජාත ඒ කියන්නේ කෙලි අවුරුදු වඩු කුරුළු කෝඩුවක් මෙන්ද මුන්නේ බබ්බජ භූතා මුදු ත්‍රුනේ බබු ත්‍රුනේ කියන්නේ අවුගෙන් අවලත පාත්‍රෝ පුනරාත්‍යක් මෙන්ද අවුරුදාටපත් වී අපායන් දුග්ගතින් දිනපාතං සංසාරං නාතිවත්ති දුකෙන් තොර ගැනීම අපාය නම් වූ දිවතව පතිතවන දැනුම් විනිපාත නම් වූ එවාගේම සමකල්ලිම දුකක පාත්‍රන බැවින් දුක් ගැති නම් වූ අතරක් නෑර පවත්නා බැවින් සංසාර නම් වූ මේ ස්කන්ධ ලෝකයෙන් අත නොමිදී මේ සාංසාරික දුකෙන් එළියමක පත් වෙනවා කියන එකයි සූත්‍ර පාඨ කිති තේරෙන. නාද්වාරා ආනන්දයේ පටිච්ච සමුප්පාදයේ ගාම්භීරයි. ගාම්භීර බවක් දකින්න ලැබෙනවා. ආනන්දය මේ ගාම්භීර වූ ගාම්භීරාභාසෝ පටිච්චසමුප්පාදය අවබෝධ නොකිරීම නිසා ප්‍රතිවේද නොකිරීම නිසා මේ ලෝක තත්ත්වය සත්‍ය ප්‍රඥාව අවුරුදු නූල් කරයක් නූල් පන්දුවක් මේ අවුරුදු වඩු කුළු කූඩුවක් මේ අවුරුදු මෘදු තුන බබු තුන යැනි සුරංගාතියක් මේ අවුමෙන් අවුලක පත්වි අපාය දුර්ගති විනිපාත සංසාරයේ ලෛත්මවති කියන එකයි කෙටි තේරුම. මේ දේශනේ පැවැත්වීමේ හේතුව මේකයි. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්න පිරිවරාගෙන ජනපද චාරිකාවක වැඩෙද්දි කුරු රටේ කම්මාස ධර්ම කියන නියම් ගමට වැඩම කළා. ඉන්නතුන් දන්නව නේද? භාවනා කර්මස්ථාන 21ක් ඇති මහා ප්‍රතිපත්තාන සූත්‍රයේ දේශනා කලේ මේ කම්මාස ධම්ම නියංගමේනි. එතමනම් නෙමෙයි මහා සාරෝපම සූත්‍රය, සංකාර භාගිනිය සූත්‍රය, මහා පුන්නම සූත්‍රය ආදී බොහෝ ගැඹුරු සූත්‍රය මේ දේශනාව ඒ ප්‍රදේශයේ පවත්වලා තියෙනවා. මේ මහා නිදාන සූත්‍රය බොහොම ගැඹීරයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ මෙම කම්මාස ධම්ම නියංගමේ සේනාසනයක වැඩඳෙද්දී වාසුතුන් වහන්සේත් වැඩි ඉන්නවා. විවේකව කල්පනා කරද්දී හිතට නැඟුණ සංකල්පනාවක්. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයක් දේශනා කළා. මේ පටිච්ච සමුප්පාදයේ ගැඹුරයි. ගැඹුරු බවක්ද වැටෙනවා. නමුත් මට නම් ගැඹුරක් නැහැ. මට මේක හිතන කොටම අවබෝධ වෙනවා නේ අහස ඉරාව වාගේ. ඒ ලොකු පීතියක් ඇති වුණා. පීතියක් ඇතිලා තරුවක්යන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදයේ ගැඹීරයි ගැඹීරාභාසයි කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මට නම් මේක හරිම නොගැඹුරුයි. එතන කොටක පාට මාත ඉරහඳවාග මට වැටෙනවානි ස්වාමීනි. එතකොට සරුවක්යන් වහන්සේ ආගල මා හේවම් ආනන්ද අවච. මා හේවම් ආනන්ද අවච. ආනන්දයේ තේ නොකියද? ආනන්දයේ තේ නොකියද? ගම්භීරෝචායං ආනන්ද පටිසම්පාදෝ ආනන්දයේ පටිසම්පාදේ නම් ගම්භීරමයි. ගම්භීර ආලභාසෝච ආනන්දය පටිසම්පාදේ නම් ගැඹුරු බවක්මයි තේන්නේ කියලා. ආනන්දය මේ පටිසම්පාදේ නම් ධර්මීය අවබෝධ නොකිරීම නිසා සත්ත ප්‍රජාව අවුලෙන් අවුලට පත්ති සංසාරයෙන් එතෙර නොමි යාලේක වාසය කර. මෙන්න මේකයි දේශනාවේ ඉඳන්. ඉතින් මේ කම්මාත ධර්ම නියම් ගමගල දෙකෙන් අපි කියලා කියන්න වටිනවා. කම්මාත ධර්ම කියන්නේ ඕනිසාදය ගමනය කළ තැන්. ඉන්න තුන් ආලා කියනවානේ මහා ප්‍රසෝම ජාතක දේශනාව මහා බෝධිසත්වයන් වහන්සේ කුඩා රටක සුතසෝම නම් රජ කුමරෙක් හිටියා. ඒ කාලේ රාජධානී 101ක් තිබුණා. ඒ හැම රාජධානීක රාජ කුමාරවරු එකම ගුරුවරයෙක් යටතේ සිල්ප ඉගෙන ගත්තා. එයින් රජමාල්ම කුමාරයා මහා සුතසෝම කුමාරය බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේ අනේ ඒ කුමාරවරුන්ගත් ශිෂ්‍ය ගුරුවරයෙක් හැටේට තමන් මේ ගුරුවරයාගේ අවසර පරිද්දෙන් උගන්වලා තියෙනවා. එමේ කුමාරක 101 දෙනාම සෙල්ප ශාස්ත්‍ර අදාල්ලා ස්වකීය රටවලට ගිහිලා කාර්යයටපත් වුණා. ඒ කාලේ අගනුවර බාරාණසි. බාරාණසි අගනුවර රජුනේ බ්‍රහ්මදත්ත නමින් රජ කුමාරා. මේ මහා සුතසෝම බෝධතුන් වහන්සේගෙන් ඒ කුමාරයා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ගෝකපාණන් වහන්සේගේ ඒ සහභාගීත්වය නිසා 101 දෙනා බොහොම සමගි. ජම්බුද්දීපේ නානා දිසා භාග රාජ්‍ය කළ බොහොම සමගි. ඒ අතරතේ මේ බර්මසේ රජදාට පත් වූ බ්‍රහ්මදත්ත රාජ කුමාරයා දතරා ධර්මෙන් රාජ්‍ය කළත් බොහොම භවමේ හේතුවක් නිසා වාසනාවක් නිසා නැත්තම් පුරුද්දක් නිසා මාංශාහාරයට ගිජුණා. කිසිම ආහාර වේලක් මාංශේ නැතුව ගන්න මක් නැතුව ගන්න. හැබැයි පෝජාතක සතුන් මැරීම මස් හෙළදා පවා ඒ රටේ සහලයි. නමුත් මේ රජු වන්න ඕනේ. ඒ අරක් තමයි හැමදාම තියාගෙන තියෙන. මේ අතරේක දායකක් හොවරිත ගුණමක් ඇටියේ නැති වුණා මොනකේක් දැහැගෙන ගිය. අන්තිමේදී අරක් තමයි මොකද කෙලේ? රජුගේ නිරාහාර වෙන්න බව හිතාගෙන දැනගෙන එදා කොහෙවත් මස් කෑල්ලක් නැති නිසා කොහොමද ගියේ? එදාම මරණයට පස්සේ සෝහනේ දමාපු අලුත්ම අලු මුත් ශරීරයෙන් මස් කුට්ටියක් අපාගෙන ඇවිල්ලා ගියලා කිහිලා කියලා තිබුණා. දැන් ආහාර වේල ගණකොට මේ රජුරුවන්ගේ රසනාර පිනා ගියා මේ මස් කෑල්ල කියනකොට. අරක් තමයි මේ මොනවද? ඉතින් ගෙවුල ගෙවුලා සිටිය. මොකද බලන්නේ නැපා මේක වටිනා රසමියු ආහාරයක්. මට කියන්නේ මොනවද මේ જાති? ඉතින් කියාවි කියා එතකොට මේ සැනත් ඇවිව අද පටන් හැමදාම මට මේ જાති වුණේ. දැන් මෙලින්ම කෑමක ආරම්භ වෙච්ච දාසේ කද්ද. අන්තිමේදී මුද්ද ශරීරිකව හැමදා කොහොමද? ඒ අතරේ සිර ජෙදර එක එක සිර කරුවේක නිදාස් කරගන්න ආකාරයෙන් සංගවාගෙන ඇවිල්ලා කියන්නේ අප්‍රසිද්ධව ගෙනල්ලා රජවාසනයේදී මුළු තැන්ගේදී මරාගෙන මස්සකල රජුරුවන් දෙනේ. රජුරුවන් යන්නේ කාලාන්තරයක් යනකොට ඉරේකද නිස්සුණා. දැන් ඉරේක යන කෙනෙකුත් නැහැ. ඒ මොකද ඉරේක ජීවත් නම් ආයෙන කෙනෙක් නැහැ. එතරම්ම දැන් සැකය රට වැසියයි. කිසි වරදක් නෑ දැන් රටේ කිසි කෙනෙක් වරදක් කරන්න ඉරේකදට කියන්න වෙනවා. මේක මහා ජනතාවගේ කුකුසක හේතුවක්. අන්තිමේදී ඉරගෙදර කවුරුන් නැතිකොට ආරක්ෂණයට විධාන කළා. හැමදාම ඇන්දෑවේ මිනිස්සෝ කර්මාවතුලින් වැඩ කටයුතුලින් බහැරව ගෙවල් වල බලා යනකොට අඳුරු වස්සක ඇංගිලා කැලෑර දෙක ඇංගිලා රස්යෙන්ම පස්යෙන් යන කියා වැඩි හිටියත් මේ කෙනෙක් මරා ගන්නවා. ජීන්දන් ටික දාසක් යනකොට හැම ගෙදරක මෙන්න හොයනවා. අනේ අපේ අම්මනේ තාත්තනේ මාමනේ සීයනේ වෙනෝයෙන් අහවල් වෙලා අහවල් වෙලා වහවතන ආවා. අන්තිමේදී නගර වැසි වූ රට වැසි වූ කණ්ඩායම් වෙලා සංගමේලා මොහු අල්ලගත්. ඔහුගේ මගේ වරදක් නෑ රජුගෙන් කියන්නේ. රජු ළඟට ගිහිල්ලා මොනවද කියාවේ කියන්නේ මේ වරද. රජු ඉලගත්ත තමන්ගේ වරද. නමුත් මේ වැඩේ නම් අත්හරින්න කැමතුනේ නෑ, සාධ්‍යයක් කරන්න කැමතුනේ. මහා ගණයා බොහෝම කරුණාවීවා සෝජාතික මාත අනුභවයේ තියෙන ආදීය. රජු කිව්ව මාතේ සාධ්‍යයක් එපා මට මෙන්න මේ අරක්කමයි කඩුවයි හැලියක් දෙන්න එච්චරයි ඕන. මම යනවා රතින් පිටේ. අන්තිමේදී කැලෑවෙන් ගිලන් රතෙන් පිට වෙලා අපකට ගින් කැලෑවෙන් ගිලන් දෙලයි ඒක දාසක මිනිස්සු ඝාතනය කරගන්න. අන්තිමේදී අරක්කමියක් මරාගෙන කෑ. මේ අතර මේ පුද්ගලයා පෙර ජාතියේ යක්ෂයෙක්. මේ යක්ෂයේ එකට ජීවත් වෙති මිත්‍ර යක්ෂයෙක් මුණ ගැහිලා. මේ යක්ෂයා දැන් මොහොත් මිනිස්සෙක් වුණාට යක්ෂයෙක් වගේ ජීවත් වෙන බැවින් ඌට දුන්න මන්ත්‍රයක්. මේ මන්ත්‍රය ජප කළාම අහසින් යන්න පුළුවන් නොතනින් යන්න පුළුවන්. දැන් මේ තෙන් ගොනු ගන්න මාර්ගයක් පෑදුනා. ඔය අතර එක්කෙනා ධනවත් බ්‍රාහ්මණයෙක් මහා තෙලගැක්කෙක් යද්දී මන්ත්‍රය ජප කරන්නේ නැතුව ගිහින් ධනවත් බ්‍රාහ්මණයා දැනගෙන උත්සගෙන අයින කොට විශාල ගැටෙන් පයන කොට කිහිලි කුලක් පයේ පය යනවා. ඕකේ පය ප්‍රසාරණ ඉන්ද වුණා. එයින් මේ බ්‍රාහ්මණයන්ට අතුමුදවගෙන ගිය මොහොත නැගිට ගන්න බැ බොහොම අමාරුවෙන් උල ගලවගෙන ඇදීගෙන ඇදීගෙන ළඟතුපුණු නුඟදාහක් ළඟට ගිහින් නුඟදාහේ දෙවියන්ට භාරයක් වුණා. අනේ දෙවියනේ මගේ මේ කකුල සුවකරන්න ලෝකලොත් මුළු ජම්බුද්දීපේ තියෙන රජදරුවන්ගේ නේමත් වලින් පිළි පූජාවක් කරනවා කියලා අතෝම. ඉතින් මිනිස්සුන්ට දින අටක් හැමවත් නැහැ. ගස්වල කොළකොතු කාලකාල බැලලා බැලලා සුව වුණා දෙවියන්ගේ අනුභවයෙන් සුව වුණා නෙමෙයි. නමුත් මොගේ සුව ආමේ දෙවියන්ගේ අනුභවයෙන් සුව වුණා. හැබැයි මේ විශාල කලල අය. විශාල කලල. අන්තිමේදී මොහු හිතුවා මගේ භාරය උකරන්න ඕනේ කියලා. දැන් මන්ත්‍ර බලයෙන් අහසින් ගෙයලා රජවරු ඔක්කොම සිංහයක් දෙනවා. එක දාසෙන් ගෙනල්ලා බිලි පූජාට මේ ගහේ අත් ගෙදල එළියුවා. හැබැයි මේ වෘක්ෂයේ අධිග්‍රහිත දේවතා දුවක් සිටියා. මෙතුමියට විශාල කනගාටුවක් මෙච්චර සිංහ ඇති මෙච්චර නිවැරදි රජදරුවන් නිසා මේ පුජ්‍යලේ අපාගාමී පාපයක් කරගන්නවා නේද? මගේ විමාන ද්වාරයක් අපිරිසිදු වෙනවා නේද කියලා සතරාරම් දෙවියන් කිව්වා. මෙන්න මේක බලක් කළද සතරාරම් දෙවියන් කිව්වා මට අපට ඒක කරන්න බෑ සද්දේව රජුරන් කියයි. සද්දේව රජුර කිව්වා මටත් බලක් කරන්න බෑ, හැබැයි එකම එක පුජ්‍යලේ කියනවා ඒ පුජ්‍යලාට පමණයි මේක බලක් කරන්න කියලා. කවුද? මහා සුතසෝම රජතුමා. මේ පොරිසාදයා සුතසෝම රජුගේ ඇල්ලුවේ නැහැ. හේතුව තමාට ඉගෙන ගන්න කාලේ ශිෂ්‍ය ගුරුවරයෙක් වශයෙන් උගන්වලා තියෙනවානේ. ඒ ගුරු ගෞරවය නිසා ඒ මහා සුතසෝම නැතුව අනිත් රජදරුවෝ පමණයි අල්ලගෙන. අන්තිමේදී මේ දෙවියන් දිව්‍යාංගනාවට දෙව්දුවට සද්දේව රජතුමාගේ අණ ලැබෙච්ච නිසා ඇවිල්ලා අහසේ දෙමින්ද ලැබුව පොරිසාදයාට පොරිසාදෝ මේ කුණු පූජාවන් බාරගන්න. ඔබ මුසාවාදයක් බොරුවක්. රටේ තියෙන රජදරුවෝ ගේනවා කියලා එකෙනෙක් දනාලා නෑනේ. මාතෘකෝ ඉතින් දැන් මේ දේවතාවා යැතිම දැක්කනේ. බොහොම නම් මේ පොරිසාදය අහසින් ගියා බෝසතුන් වහන්සේගේ රටට. එදා බෝසතාණන් වහන්සේ පොකුණේ සංසාහකින දවස ඔක්කොම ආභරණ ගලවලා නාන ඇඳුම් ඇඳගෙන පොකුණට දැක්ක විතරයි මුහු කඳලේ ඉඳගෙන පාටම බදාගෙන අහසින් තන. අතනල් ගියා ප්‍රාකාරයකින් උඩින් තන. හැබැයි මේ බෝසතාණන් වහන්සේ බයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ කිව්ව පොරිසාදය මම පොරොන්දුක් කියලා කියනවා නේද? මොකද මම මෙතන බණහන්න ආසයි. මේ දින බහ බණ පොතාගෙන ඉන්නවා මාත් කියලා හැරිගා. දැන් මේ බ්‍රාහ්මණයේ ගාථා හතරක් ගත් පොතාගෙන ඉන්නවා මන්ට යන් දෙන්නේ මම කිව්වා නාගනිනකන් ඉන්නේ කියලා. දැන් මේ පොරොන්දුම නිශ්චය කරන්න. ඒ නිසා මම ආපහුින් මම ඔබලම කියනවා. ඔය මගෙන් අත්හරින්න ආයේ එදමන. ඔය මම මහා සුතසෝම මගේ වචන දෙකක් නැහැ. එනිසා කිසි බයක් වෙන්න එපා, සැකයක් වෙන්න එපා. මම ඒ ප්‍රශ්නේ ධර්ම ගාථා අහලා මගේ යුතුයතාව ඉස්සෙල්ලා ඔබ ළඟට එනවා මහා වෙන. දෝරිසා දෙහිතු ආවස්නාවක්. තමක් නෑ කියලා ගියා තමන්ගේ දිනි පූජා කරන්න තැන්. බෝකතාණන් වහන්සේ ඒ ශ්‍රාවකයාගේ ධර්ම ශ්‍රවණය කළා, ත්‍යාගී භෝග දීලා, මෞත්‍යාංග පාලන දෙලා එවාගේම රජදරුවන් තාගේ කුමාරවරුන් ආවාද කළා විසවරුන් ආවාද කළා හැමෝම අනාදි වැළකෙද්දි අනේ යන්න එපා එපා කියති උන්වහන්සේ ඒ හැමදේ නාටකවත් සම්මුණාසුල බය වෙන්න එපා මම මහාසුතතෝම මැත්තේක් මතුරුවේ මරණ තරංගවත් වරදක් නොකරන හැටේට මම ඉක්මවලම එන්න බය වෙන්න එපා හැමෝම මේ සල්සා කිය මේ යන්නේ නිකන්නේ මේ වැදගත් ප්‍රමේයකට. ඒ කියන්නේ බෝසතා ගන්නාසකේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය. තමන් රැකෙන සීලය, තමන් වඩන ගුණධර්ම මේවා ආවාදින කරමින් සත්‍යය ක්‍රියා කර කර තමයි මේ වඩින්. ඕල් ආභ්‍යාගයේ අදරදෙක තමාගේ චිත්ත තරංග විහිදුවේ, ඕ දමනයේ දිනේ ධර්ම ශක්තිය ඇති කරගෙනයි මේ අභීතව වඩින්. මේ නාමයේ නිමලයක් ගහලා මේ තැනක බිලි පූජාවට සූදානම්. සිංහ රාජයේ වාගේ අභීතවගේ කතා කළ කෝරිසාදය මා මේ මහා සුතසෝම ආවා යන්නදේ නදී කරා. කියන කොටම පැටගත්තා. මෙන්න ධර්ම බලයේ ප්‍රචර පුදුමද. ලෝකදා බුදු වේලා ආලවකයක් ගමනේ කෙලේ. එවාගේම සත්‍යක ගමනේ කෙලේ, අඟුලිමාල ගමනේ කෙලේ මේ වාගේ සාංකාරික ප්‍රතිපත්ති සුදයි. නාකදීවට ජීවන කරගත් ධර්ම බලයෙන් මේ අදාන් කර්මයේ කුජලයන් ධමනය කළ හැටි පුදුමයි. බොහෝ කාලයක් මේ විදිහට කළා කියලා. අන්තිමේදී පොරිසාදය දෙවුලන්ද ගත්තා. තමන් ආර්ථයේ කට තියන්න මට බෑ. ඉව මට අත තියන්න බැරි නම් මේ අනේ සාධිදරුවන් අත තියන්න එපා. ඒ රජදරුවන් ආ සමානයි මම. නිසා මට වරදක් නොකරනවා නම් මේ රජදරුවන් නිදහස් කරන්න ඕනේ. අනේ නිදහස් කරන්නම්. ඉතින් අන්තිමේ කොරංගු හතරක් හදලා එකක් තමයි මත්කෑමෙන් වලකින්ද එකක් තමයි ප්‍රාණඝාතයෙන් වලකින්ද එකක් තමයි රාජ්‍යයට යන ඒක නම් බෑ අන්තිමේ රජදරුවන් බිමට දැවලා ඊළඟට මොහොත බණ කිව්වා රජදරුවන් දින අටක් වෙනවා දැන් නිරාහාරව ඒ ඇත මේ කැඳවලා ඕලා වොන්ද පරණටික දැක්කා ඒ රජදරුවා අහතින් ගෙනේ ලක්ෂණ සමාගයේ සිංහාසනේ නවත්තන් උපදෙස් දුන්න එසේම කළා ඊළඟට මත් කෑමෙන් වැළකුණා පොරොන්දු වුණා ප්‍රාණඝාතයෙන් වැළකුණා පොරොන්දු වුණා තාජ්ජේ යනනම් අපහාසයේ ජීවිත බෝසතාණන් වහන්සේ ඔහු කර්ම වතා දීලා තමන් වහන්සේම ධර්ම තාජ්ජේට වැඩම කරවලා මෙතෙමෙතුරුන් එක්කාසු කරගෙන කර්ම කියලා ඒ පිරිස තමන් යැවිලා පෙරහැරෙන මෙතුමාව නැවත උතුම් ඵලන්දෝල එක්කාස් කරගෙන ගියා රාජ්‍ය. මෙන්න මේ පොල්සාදය ගමනේ කළ ස්ථානයේ තමයි නැතුණාගේ විශාල ධම්මාණිය කැටි කළා සිහිපත් වෙන පිණිස. ඒ පොල්සාදයගේ කකුලේ කලලක් ඇති බැවින් ඕටගෙන සම්මාත පාද කියලා. සම්මාත පාද. කැලැල්ලෝ පයක් ඇති කුජලෙ. ඉතින් මේ කැලැල්ලෝ පයක් ඇති පොල්සාදය ගමනේ කළ ස්ථානයේ ඇති කළ ධම්මාණියට කියනවා සම්මාත ධම්ම නිගම කියලා. සම්මාත ධම්ම නිගම. මෙන්න මේ සම්මාත ධම්ම නිගම දේශයේ ඉන්දියාවේ ජම්බුද්වීපයේ උතුරේ. ඒක තමයි කුරුගත හැටේට හඳුන්වන්නේ අද කාලේ නම් දිල්ලිය නව දිල්ලිය පිහිටා තිබෙන්නේ ඒ කාලේ කුරුගත. මහා නන්දාතු රජතුමා සක්විති රජදාක සත්වලා සක්වෝණි අනුහතෙන් වැඩියානේ සතර මහා දීපේතම කුර විදේය උතුරු කුරු දිවේන අපර ගෝයායන ඒ ස්ථාන වලින් සමන් වාසයේ දෙකතු වෙන්නේ කැමති විශාල පිරිසකින් ආවා. අරියල ජම්බුද්දීපේ නැලතුණා. පුර විදේයෙන් ආයේ ආයේ විදේය රට කියලා කොටසක් දුන්නා. විදේය රට ඇල්ත වෙන්නේ අද කාලේ ගුරුම රටේ උදගුරු මෙතයි විදේය රට. දැන් තේනවා කන්නේ නම් මිත්‍රිලා කියන නගරයේ විදේය රට අගනුවරයි. අද තේනවා මිත්‍රිලා කියන ගමේ සංගුණුවර සිට චතුගුණ තුන්තියකමන දුරින් උදගුරු මෙතයි. එතකොට අපර ගෝයාණී කියලා කොටසක් දුන්න අපරාන්ත රටින් ආව යන්නේ අපර ගෝයාණී ආව ත්‍රිපිට අපරාන්ත රට දුන්න ප්‍රදේශය. ඊළඟ උතුරු කුරු දිවියෙන් ආ පිටිපේ මේ කුරු නාටකයේ කොටසක් මෙන් කළ දුන්න. එනිසා ඒ මහා මංගලාසු රජ කාලයේ පටන්ම අනෙක් දීපවලින් පැමිණි පිටිත ජම්බුද්දීපේ වාසය කළ ප්‍රදේශය නමින් හැඳින්වුණා. මේ උතුරු කුරු දිවියෙන් ආ පිටිපේ කවදාත් බුද්ධිමන්තයි ඒ අතර ජම්බුද්දීප වාසයේ කාලයන් පස්සේ ස්වභාවයෙන්ම ප්‍රතිපත්ති පුරාණතරම් බුද්ධිමන්ත වුණා. එනිසා තමයි සරුවක්යන් වාසයේ විශේෂ දේශනාවන් වේ ප්‍රදේශ දේශනා කළේ. විද්‍යු ශාස්ත්‍රය, භෝජන ශාස්ත්‍රය, අධින් ඇති ගැනීම, මිනිස් නිරෝගී. නිරෝගී නිසා බුද්ධිමන්තයි. ජමුරු දේශනාවන් ශ්‍රවණය කළා ආභෝධ කරගන්න සමර්ථයි. මෙන්න මේක නිසා මේ මහා නිදාන සූත්‍රය ඒ ප්‍රදේශයේ දේශනා කළා කියලා. මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අනද මහනිපාලන් වහන්සේගේ වචනයට අනුරූප සඳහන් කළේ පටිච්චසමුප්පාද විවරණය. ඉතින් පටිච්චසමුප්පාදයේ කියනකොට බාහිර දෙන්න පුළුවන්. ඒ මොකද මේවා අපි අහලත් නෑ, අහවත් මතක තියාගන්නත් බෑ, අවබෝධ කරගන්නත් බෑ. ඇයි මේ වගේ බණක් මාතෘකා කෙනෙක් නෑ ඉතින්වත් පුළුවන්. හොඳයි, මේ තුනක් තමක් නෑ අපි සියවර දහස් වාරාරි අහලා සිතලා සිතලා කියවලා කියවලා අපිට තේරුම් ගන්න ඕනේ. ඒ මොකද අපේ පරමාර්ථය බුද්ධං සරණං ගච්ඡාමි ආදී තෙරුවන් සරණ යනකොට මේ බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ ආબોධ කළේ චතුරාර්ය සත්‍ය ආબોධ කර ගැනීම පිණිස බුද්ධ රාජ්‍යය ධර්ම රාජ්‍යය සංඝ රාජ්‍යය සරණ යාමි පිළිපෙතර ගලමේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය වශයෙන් පිළිගනි. එනිසා අපේ පරමාර්ථයේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් නම් ඊට අදාළ ධර්ම කෝට්ටාස අපි අහනවා කියන දොස්. පළමුවෙන් අහනකොට ආબોධ නොවෙන්න පුළුවන්. නැවත නැවත අහනකොට ඒ වගේ අභෝධය ලැබෙන්න පටන් ගන්න. බල කොටක් කියවන කොටක් එහෙමයි. පළමුව කියනකොට පළමුවට ඇත්තට තේරුමක් නැහැ. දෙවෙනිව තෙවෙනිව තුන්වෙනිව කියවනකොට මෙන්න කලින් ලොතිබෙච්ච අභෝධයක් යටහිනවත් තේරුමක් එනවා. භාවනාවක් එහෙමයි. දැන් භාවනා කරන පරමුණ්‍ය ආත්මයේදී භාවනා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නේ අනවතන. භාවනාවන්තයත් වෙන්න පුළුවන්. නමුත් දහවර 20 වර කියනවා නම් නමුත් වාඩි වෙලා අපරකන එනකොට මෙන්න මඟ පෑදෙනවා. මේ දුවනේ සංසිඳවාගෙන සංවර කරගෙන භාවනා ප්‍රගතියක් දකින්න පුළුවන් බොහෝ වාරයක් අභ්‍යාස කරනකොට. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමේදී මේ ජඹුරු ධර්මයක් මේ විදිහට හිතන්න නැතුව මේ ජඹුරු ධර්මයක් අපි ආબોධ කරගන්න අවශ්‍ය දෙයින් මේකට අහුන්කම් දිය යුතුයි කියන ආબોධයක් වගේම ඕනකමක් අපි ඇති කරගන්න ඕන. දැන් මේ මාතෘකාකල සූත්‍ර පාඨය අනුව මහා නිදාන සූත්‍රයේ විස්තර කරන්න මා කාලය ගන්නෙ නැහැ. ඒතරම්ම දීර්ඝයි, ඒතරම්ම කරුණු සහිතයි. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ කරුණු ස්වභාවයක් හැටකා දීර්ඝමින් කියා දෙන්න බලාපොරොත්තු වෙමි. පටිච්ච සමුප්පාද කියන මේ වචනාර්ථය ඉස්සරහට ඔල්ලා බලමු. මොකද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? සමුප්පාද කියන වචනේ කියවෙන්නේ හේතු කර්ම එක්කාතු වීමෙන් යමක් ඉපදී. සං උප්පාද කියන වචනෙන් කියන්නේ ඒකයි. සං කියන්නේ හේතු කර්ම රැසක්. හේතු කර්ම රැසක් එකතු වීමෙන් යමක් උපදී. ඒකයි සමුප්පාද කියන්නේ. පටිච්ච කියන්නේ යමක් නිසා. පටිච්චකාරක වූර්ව ඊ ගාඨ්‍යයන් දහයෙන් හැදලා තියෙනවා පටිච්ච කියලා පදයක්. ඒ කියන්නේ හේතුවක් නිසා, කාරණයක් නිසා, නිදානයක් නිසා, එතකොට හේතු කර්ම රාශියක් නිසා යම් දෙයක් උපදින. අන්න ඒක කියනවා පටිච්ච සමුප්පාද. කොහොම කෙටියෙන් මේ කියන්නේ? ඒ කියන්නේ යම් යම් හේතු කාරණාවක් නිසා, හේතු කාරණා සමූහයක් නිසා යම් දෙයක් උපදින. ඒක තමයි පටිච්ච සමුප්පාද. දැන් අපි නිදසුනක් ගන්නෙමු. අපි අද කැලෑයක් හිතවනවා නම් අභයතයක් හිතවනවා නම් මේ අභයතේ සකස් වෙලා කල වෙලා ගහක් හැදෙන්න හේතු කර්ම වාසියක් ඕනේ. කොළ ඕනේ. කටේ රසය ඕනේ. වතුර ඕනේ. අවකාශය ඕනේ. ආලෝකය ඕනේ. සුළඟ ඕනේ. ඒක හිතවන කෙනෙක් ඕනේ. ඉබේ හට ගන්න අභයත අරසලක් තියෙනවා. නමුත් ඒක නිදිතේ සකස් වෙන කෙනෙක් සකස් කරලා හිතවන්න ඕනේ. කර්ම වාසියක් ඕනේ. දැන් සුමුදක් ගෝයන්තන ගෝයියා අස්තුම නෙලන්න හේතු කරන රාජ්‍යයක් කරනවානේ කුමුර තකක් කරනවා එවාගේම ඉර සුදු කැහැර කුමුර තකක් කරනවා ගෝයන්තන හිටවනවා වතුර පොර යෙදෙනවා ආරක්ෂාව තලදෙනවා මේ ගෝයන්තන ආලෝකය එවාගේම අහත එවාගේම සූලංගේ මේ හැම දෙයක්ම ඕනේ වෙනවා ඒ හැම දෙයකින්ම සහයෝගී උපකාර ලබාගෙන මෙන්න ගුණ කාල පැදිලා අත්නක් නෙලන්න ලැබෙන. ඒ වගේ හැම දෙයකටම හේතු කර්ම සාහසයක් එක්වා කියන්නේ. එක හේතුවකින් කිසියෙම දෙයක් පහළ වෙන්නේ නැහැ. හේතු කර්ම ගොඩක් එකතු වෙලායි සම්පූර්ණ වෙන්නේ කියන්නේ. හැම දෙයකම. එනිසා තමයි සතිච්ඡ සමුප්පාද කියන පදේ කියෙන්නේ හේතු කර්ම සාහසයක් නිමිති කරගෙන නැත්නම් නිදාන කරගෙන එවගේ උපකාර කරගෙන යම් දෙයක් හට ගන්නවා නම් ඒකයි පටිච්ච සමුප්පාද. එතකොට දැන් මේ දෙක අලකා බලමු. පටිච්ච සමුප්පාදයේ තියෙන කරුණු අපට ආවෝද කරගන්න ඕන කරුණු හතක් තියෙනවා. ඒවා මාත්‍රිකාවකින් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. දැන් මේ පටිච්ච සමුප්පාදය ගැන ඇතුළත දාලා තේරුම් කරන්න ඉස්සර වෙනා මේ දැනගත යුතු කාරණා මාත්‍රිකා හතක් තියෙනවා. ඒකට තේරුම් ගත්තාම අපට එක්තරා ප්‍රමාණයකට ප්‍රතිසෝපාදයේ ගැන හිතා ගන්න පුළුවන්. එකක් තමයි සයෝ අද්ධා දෙක ද්වාද සංගාලි තුන වීසකාකාර හතර ඉසංදි පහ චතුසංකේපා හය තීනවත්තානි හත දේමුලා. ඒ කියන්නේ කාල තුනක් තියෙනවා ප්‍රතිසෝපාදයේ. ඒකයි පරෝ අත්තා අංග 12ක් කියනවා ප්‍රතිසම්පාදේ. ඒකයි ද්වාද සංගානික. ආකාර 20ක් කියනවා ප්‍රතිසම්පාදේ. ඒක තමයි විශේෂ ආකාරකි. සංග 3ක් කියනවා ප්‍රතිසම්පාදේ. ඒක තමයි ත්‍රිසන්දි කියන්නේ. ඒ වගේම විදුපිරියෙන් කියනවා 4ක්. ඒ කියන්නේ සම්පෙන්දනයේ කියන 4ක් තියෙනවා. ඒකයි චතු සංකේතිති. ඒ වගේම වත්ත හෙවත් සවුන් තුනක් තියෙනවා, රෝග තුනක් තියෙනවා. ඒකයි තීනි වත්තාන කිව්වා. ඒ වගේම මුල් දෙකක් තියෙනවා. ඒකයි දේහ උලාල. දැන් මේ පටිච්චසමුප්පාදයේ ගැටේතු කාරණු කියන්නේ ගන්නවා නම් මෙන්න මේ මාත්‍රකා කතාවෝ තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සංකේත හතර. ඒ වගේම ලක්ෂ තුනේ මූල දෙක. ඉතින් මේවා තේරුම් කරනකොට සමාධි ප්‍රයදාන අපට ඕනේ. නමුත් මේ සංකේතයෙන් කෙටින් අපි තේරුම් කරගන්න බලමු. පළමු අත්දැකීමේ කාල තුන. මේ ප්‍රතිසම්පාදයේ තුන් කාලයක් තියෙනවා. අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය. මෙන්න කාල තුන. දැන් අපි ඒක කියලා බලමු. ඊළඟට අංග 12ක් තියෙනවා ප්‍රතිසම්පාදයේ අංග 12ක් තියෙනවා. ඇත්තට මේ ජස්වල් පරිවර්තනාවේ නෙමෙයි මේ සත්ව සංකාරවලයි මේ සම්බන්ධතාවය. මොනවාද අංග 12? අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, බලයතන, පස්ස, වේදනා, සංඛා, උපාදාන, භව, ජාති, ජරා මරණ. මෙතන ඔක්කොම කියනවා අංග 12යි. ඒකේ නම අවිද්‍යාව, සංකාර, විඥාන තුනනේ. නාම රූප විඥාන සංකාර අනිත්‍ය අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කාත්ථ වේදනා සංඛා උපාදාන භව ජාති ජරා මරණ මෙන්න දුලස් අංග දැන් මේක විෂ ආකාරයකට බෙදලා තනවා ඒකයි විෂක ආකාරය ඒකම විෂක් වෙන්නේ අවිද්‍යා සංකාර දෙකට එකතු වෙනවා තුනක් සම්මා උපාදාන කර්ම භව. එතකොට පහයිනි අවිද්‍යා සංකාර සම්මා උපාදාන කර්ම භව පහ. ඊළඟට එකතු වෙනම විඥාන නාම රූප සලආයතන පස් වේදනා පහයි 10යි. නැත්නම් සම්මා උපාදාන කර්ම භව තුනට අවිද්‍යා සංකාර දෙක වෙනකොට 10යි. එතන 15 යොක්කු. ඊළඟට ජාති ජරා මරණ කියන මේකේදී ජාති ජරා මරණ දෙකේදී ගැනෙන්නේ මොනවද විඥාන නාම රූප සලආයතන අස්ත වේදනා පහ මෙන්න විස්ස මේ විස්සක් ගැනෙන්නේ ඒකේ සම්බන්ධතාව කියන නිසා දැන් අවිද්‍යා සංකාර කියනවාම අවිද්‍යා සංකාර යම් තැනක නම් එතන සංහාවක් තියෙන උපාදානයක් තියෙනවා කර්ම භවයක් තියෙනවා අන්න සම්බන්ධය දෙක එනිසා අවිඤ්ඤා සංකාර සංඥා උපාදාන භව භවතුම කර්ම භව මෙන්න පහට කියන්නේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන පහට එකතු වෙනවා ජාති ජරා මරණ ජාතියෙහි නැත්නම් මේ විඥානය ආගේ ජාති ජරාමරණ. නාම රූපයන්ගේ ජාති ජරාමරණ. කලආයතනයන්ගේ ජාති ජරාමරණ. ස්පර්ශයේ ජාති ජරාමරණ. වේදනාවගේ ජාති ජරාමරණ. එනිසා ජාති ජරාමරණ කියලා දෙක මේ විඥාන අධි පහට ඇති වෙයි. ඉතා අවිඥා සංකාරය සංඝාවතා දාන කරුණ බව පහයි. විඤ්ඤාණ නාම රූප කලාකම පස්සේ දෙනවා පහයි 10යි සංඝා උපාදාන සංඝව අවිජ්ජා සංඛාව පහයි 10 මෙතන 15යි ජාති ජරා මරණ දෙක තියෙනකොට විඤ්ඤාණ නාම රූප කලාකම පස්සේ දෙනවා පහයි මෙන්න 20 ආකාරය දැන් 20 ආකාරය මෙතන කියේ ඊළඟ ත්‍රිසන්ධි සම්ධි තුනක් තියෙනවා මේ 12යි මොනවද සම්ධි තුන දැන් මේක අපි හේනියට ගත්තොත් 12ක්නේ මේක කියන එක තමයි වටපුරුකමක්. නැත්තම් රවුම් බවක්. ඒකාබද්ධකම චක්‍රය. ඒ චක්‍රයේ තියෙන සංදිස්ථාන තුන. මොනවාද? හේතු ඵල සම්බන්ධය, ඵල හේතු සම්බන්ධය, නැවත හේතු ඵල සම්බන්ධය කියන. මොනවාද මේ සංදි තුන? අවිඤ්ඤා සංකාර දෙක අතීත කාලයකයි තියෙන්නේ. අවිඤ්ඤා සංකාර දෙක අතීත කාලයකයි තියෙන්නේ. මේ අතීත කාලයේ කෙලවර කියන්නේ සංඛාරණේ සංඛාරයයි වර්තමාන විඥානය දෙක අතරේක සංදියක් සංඛාරයේ හේතුවක් විඥානයේ හේතුඵලයක් මේ දෙක අතර එකම සංදියක් අතීත හේතුයි වර්තමාන ඵලයයි සංදි වෙන තැන ඒක හේතුවක් හේතුඵල සංදිය ඊළඟට තියෙනවානේ වේදනා සංඛාර දෙක අතර සංදියක් වේදනාව කියන්නේ හේතුක ඵලයක් වර්තමාන ඵලවලින් කෙලවරයක වේදනාව ඊළඟට වර්තමාන හේතුවේ මුල සංඛාර වේදනාන්තය කර්මයක් ඇතිවේ වේදනාව ඵලයයි සංඛාරව හේතුවයි විකා ඵල හේතු සංදියක් ඇතිවේ ඊළඟටම කර්ම භවයයි ජාතියයි මෙන්න මේ කර්ම භවයේ හේතුවයි ජාතිය ඵලයයි එනිසා එතන එක්තරා සංදියක් මෙන්න සංදිස්ථාන තුන මේ සම්දිස්ථාන තුනකින් අංක 12 ඒකාබද්ධ වෙලා තියෙනවා. ඊළඟට කියන්නේ සතු සංකේපා. සංකේපකින් මේ සම්පින්දන කෙලින් හතරක් මෙතන කියනවා. ඒක දැන් 20 ආකාරය කියන කොට ඇත්තේ වෙනවා. දැන් යම් තැනක අවිද්‍යා සංකාර ඇතොත්. එතෙන්න සම්බන්ධ වෙනවා සංඝා උපාදාන කර්ම භව කියන තුන. මෙන්න පළවෙනි සම්පින්දනේ. ඒකට කියනවා අතීත සියක සම්පින්දනේ. ඊළඟට විඤ්ඤාණ නාම රූප සලආතන පස්ව වේදනා පහක් කියනවනේ මේ පහ වර්තමාන ඵල සංකේත නැත්නම් සම්පින්දනේ වර්තමාන ඵල සම්පින්දනේ ඊළඟට කියනවනේ සංඛා උපාදාන කර්ම භව තුන මේක දෙකේ වෙන අවිද්‍යා සංකාර දෙක මෙන්න වර්තමාන හේතු සංකේත දෙකනේ වර්තමාන හේතු සම්පින්දනේ පහක් කියනවා ඊළඟට ජාති ජරා මරණ කියන මේ දෙකට තමයි විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා කියන මේ පහ සම්බන්ධ වෙන්නේ. ඒකට කියනවා අනාගත ඵල පංචකය. ඒතකොට අපිට හේතු පංචකය වර්තමාන ඵල පංචකය. වර්තමාන හේතු පංචකය අනාගත ඵල පංචකය. මෙන්න පහේ කොටවල් හතරක්. පහේ කොටවල් හතර මේක තමයි චතු සංකේත සම්පින්දෙන හතර. අතීතයේ හේතු පංචකයේ කිව්වේ අවිද්‍යා සංකාරය අවිද්‍යා සංකාරය සංඝා උපාදාන කර්ම භව. වර්තමාන ඵල පංචකයේ කිව්වේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදන. මේක වර්තමාන හේතු පංචකයේ කිව්වේ සංඝා උපාදාන කර්ම භව අවිද්‍යා සංකාර. මෙන්න වර්තමාන හේතු පංචකයේ. අනාගත ඵල පංචකයේ කිව්වේ ජාති ජරා මරණ දෙක ඇතුළත් වෙන විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේද. දැන් මෙතන සංකේතේවත් සම්පින්දෙන හතර කියුවේ. ඊළඟට තීන වක්කාන කියුවේ. වක්ක කියන්නේ රවුම් තුනක් මෙතන තියෙනවා. රෝග තුනක්. ඒ මොනවාද රෝග තුනේ? කර්ම වක්කය, කිනේක වක්කය, විපාක වක්කය කියුවේ. වක්කය කියන්නේ රෝග. කර්ම නිමිති රෝගය විපාක නැමැති රෝගය හේතු නැමැති රෝගයක් වල තුනක් මෙතන තියෙනවා. ඒ කර්ම වාක්‍යය කියන්නේ කුමක්ද? සංඛාරයයි කර්ම භවයයි. මේ දෙක කර්ම වාක්‍යයයි. සංඛාරයයි කර්ම භවයයි. හේතු වාක්‍යය කියන්නේ අවිඤ්ඤාණය සංඛාරවල උපාදානයි. මේ තුනට කියන ක්ලේශ වාස්තු. ඉතිරි සියල්ල ඇති වෙන්නේ විපාක වාස්තුයේ. විඤ්ඤාණ නාම රූප සලආකන ප්‍රශ්න වේදනා කියන පහයි ජාති ජරා මරණ ඇතුළේ මේ සියල්ලම ඇති වෙන්නේ විපාක වාස්තුයේ. මෙන්න වාක්‍ය තුන. ඒ කියන්නේ සංඛාර කර්ම කර දෙක කර්මාත්‍ය. අවිඤ්ඤා සංඛාපාදාන තුන ක්ලේශ වාස්තුය. විඤ්ඤාණ නාම රූප සලආකන ප්‍රශ්න වේදනා පහ විපාක වාස්තුය. මෙන්න වාක්‍ය තුන. ඉතින් මේ පහ කියනකොට ජාති ජරා මරණ කිව්වා වෙනවා. ඊළඟ දේ මූලානික වේදි සම්බන්ධ මූ දෙකක් මෙතන තියෙනවා. මේ පටිච්චසමුප්පාදාංග දෙක ඇතුළේ තියෙන මූ දෙකක්. ඒ මොනවද මූ දෙක? පස්පව කරන, දසාකුසල් කරන, පංචානන්තරේ කර්ම කරන, අපාගාමී අකුසල් රැස් කරන කෙනෙකුගේ ඒ කියන අකුසලයන්ට මූල හේතු උනේ අවිද්‍යාව. අවිද්‍යාව මූල කරගෙන යෝගී සංස්කාරය කියන්නේ. පස්පව, දසාකුසලය, පංචානන්තරේ කර්ම, අවිද්‍යා, ව්‍යාපාද, රෝග, උපනාහ, මක්ක, බලාප, ඉස්සා, මච්චරිය, මායා සාටේය, සම්බසාරම්, මාන අතිමාන, මඳ ප්‍රමාද ආදී. සියලෝම ක්ලේශ ධර්මයන්, සියලෝම අකුසල ධර්මයන්. පැස්සෙන්නේ අවිද්‍යා මූපකගෙන. කොටින්ම සතරාපාවේ උත්පත්තිය ගෙන දීම තේසුන කර්ම රැස් වෙන්නේ අවිද්‍යා මූපකගෙන. මගන් අපෝමල් කොටගෙන එනිසා ඔවුන්ගේ කටුසාවකාගේ අනුලනකොට අවිද්‍යා මූල කොටගෙන ගන්න කියන්නේ. ඊළඟට දැන් තියෙනවානේ ලෞකික වාසයෙන් සුගත සම්පල් ලැබෙන්නේ හේතුන පුතා කරනවානේ නිතිපන්තේ ගකින්නවා භෝයාදිතේ ගකින්නවා සිව්බම්බේ වෙන වඩනවා දාන කියන කාරණා පින්කම් වල යෙදෙනවා දස පුණ්‍ය ක්‍රියා කරනවා එවාගේම තව තව අනේක වේල පුතා කරනවා කුමක් සඳහාද? මනුෂ්‍ය ලෝක සැප ලබන්න, දිව්‍ය ලෝක ආයේ සැප ලබන්න, ධම්ම ලෝක සැප ලබන්න, අරෝප ලෝක සැප ලබන්න, ධනවත් වෙන්න, කුමාරත් වෙන්න, පරිවාර සම්පන්න ලබන්න, ඥාන වාහන ලබන්න, උපභෝග පරිභෝග සම්පන්න ලබන්න, සක්විති රජ වෙන්න, নানা ආකාර දේවල් පතාගෙන තින්කම් කරන. ඒ හැම තින්කමකදීම මුල වෙන්නේ සංඛා. සංඛාම කොටගෙනයි සුගති ගාමී කුසල් කෙරේ. ඒකේ පටිච්චසමුප්පාදයේ පටිච්චසමුප්පාදයේ ගුණකත දෙනයි සුගතිගාමී කුසල් කරයි. මෙන්න මේ විදිහට අපාගාමී අකුසල් සිද්ධ වීමේ පටිච්චසමුප්පාදයේ මුල අවිද්‍යාව. සුගතිගාමී වීමේ කුසල් කිරීමේ පටිච්චසමුප්පාදයේ මුල සංඛා. මෙන්න මේ දෙක තමයි මූල ධර්ම දෙක. දැන් අතුරට කාම වතම දෙකින් කියන්නේ. ඒ කියන්නේ කාල තුන, අංග 12, ආකාර 20, සංදි තුන, සම්පින්දන හතර, වර්ත තුන, මූල දෙක. කාම වතම කියන්නේ. දැන් අපි සලකා බලමු පටිච්චසමුප්පාදංග 12 තේරුම් කරලා. ඒකම අවිද්‍යාව කියන්නේ කුමක්ද? සත්‍ය ධර්මයේ නොදන්නාකම අවිද්‍යාව. මොකද සත්‍ය ධර්මයේ කියන්නේ නාමය රූපේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. එනිසා විද්‍යාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒ අවිද්‍යාව. එවාගෙම කර්මයේ කර්ම විපාකය කියන එක සත්‍යයි. ඒක දන්නේ නැහැ. ඒක අවිද්‍යාව. එවාගෙම පංචස්කන්ධය කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ආත්ම දුනාත් කියන එක දන්නේ නැහැ. අවිද්‍යාව. ධාතු ධාර දන්නේ නැහැ. අවිද්‍යාව. එවැන්නම් චතුස්සක් දන්නේ නැහැ අවිද්‍යාව. ඔය විදිහට දතියුතු දේ නොදන්නාකම තමයි අවිද්‍යාව. හැබැයි ලෝකයේ තියෙන සියල්ලම ගැනීම නෙමෙයි මෙතන කියන්නේ. සෙලෝම නාප්‍රදන්ත තත්ේ මන්ත නාරු අච්චි අතිමිඥාදී කොටස් දෙකක්. මේවා මම නෙමෙයි. එහෙම නැත්නම් මේක තියෙනවා ඤාප්පෝ සෝතේ ගාන ජීවා කාය ආදී කොටස්. ඒවත් මම නෙමෙයි. එමලක්ම මේක රූප කලාප 23ක් කියනවා. මම නෙමෙයිනේ. මෙතන තියෙනවා චිත්තචෛතන ධර්ම 5ක්. මම නෙමෙයිනේ. ඒතකොට මේ චිත්තචෛතන ධර්ම 5ක් රූප කලාප 5ක් ආදී වශයෙන් පිටවක් නොදන්නා නිසා මම කියලා කතා කරනවා. අන්න එතන තියෙන්නේ කුමක්ද? අනිත්‍යය. මේ විදිහට සත්‍යදේ නොදන්නා කම තමයි අනිත්‍යය. අවින්දියම් ඉන්දේති අනිත්‍යය. ඉන්දියන් දරින්ද තීති අවිද්‍යාව මේ වගේ තේරුම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දක්ෂ දෙය නොදන්නාකම අවිද්‍යාව. ඒ වගේම දක්ෂ දෙය වැරදි ලෙස දැකීම අවිද්‍යාව. මෙන්න මේ විදිහට අවිද්‍යාව ගැන සලකා බලුවොත් කොටින් තේනවා අපි නොදන්නාකම. මේ නොදන්නාකම පරමාර්ථ වශයෙන් දක්වත් මෝහ අකුසල කායිකයයි. මෝහ අකුසල කායිකයයි. ඊළඟට සංකාර කියන්නේ කුමක්ද? සංකාර කියන්නේ මතුමත්යේ විපාක උපදවන සත්‍යය. මතුමත්යේ විපාක උපදවන සත්‍යය හැමතෙම නැහැ. ඒ සම්බන්ධව තියෙනවා අපේ සංකාර තුළ පහළ වෙන චේතනා 29. මේ චේතනා 29 තමයි සංකාරය හැටියට ගැනීම. මොනවද මේ චේතනා 29? අස්මෝ දසා කුසල ආදී අකුසලයන් කිරීමේදී පහළ වෙනවා චේතනා ඕම 12. ලෝභ මූල චේතනා 8ක් තියෙනවා, දෝෂ මූල චේතනා 2ක් තියෙනවා, මෝහ මූල චේතනා 2ක් තියෙනවා. ඔක්කොම එතන 12ක්නේ. ඊළඟට ධම් දෙනවා, සීල දෙනවා, භාවනා කරනවා, බණ අහනවා, අනික චේතනවල එදෙනවනේ. එතකොට ඇතුළේනවා කුසල චේතනා 17ක්. කාමාවචර කුසල චේතනා 8ක් තියෙනවා. රූපාවචර කුසල චේතනා 5ක් තියෙනවා. අරූපාවචර කුසල චේතනා කොහොම 4ක් තියෙනවා. එතකොට එතන තියෙන 17. මෙන්න මේ කියන්නේ 17යි 12යි 29. මෙන්න මේ 29 දෙනා තමයි මෙතන සංකාර කියන්නේ. මේ 29 දෙනාට පුළුවනි මතුමත්යේ විපාක උපදවන්න. මතුමත්යේ විපාක උපදවන්න පුළුවන් නිසායි මෙවට සංකාර කියන්නේ. දැන් එතකොට අකුසල චේතනා 12න් නරක ආදී දුක් විපාක විඳිනවා. තිරිසන් සතුන් වාට පමනුවනවා, പ്രേත සතුන් වාට පමනුවනවා, අසුර සතුන් වාට පමනුවනවා, නරක ආදීද පමනුවනවා. උපනකම් භවයක මේ නරක ආදී දුක් විඳීමට පමනුවන්නේ කවුද? මෙන්න මේ කියන අකුසල චේතනා 12. ඒ වගේ මනුස්ස ලෝක උපන්නත් අන්ධ භාවයක දීරි භවත, ගොළු භවත, උම්මත්තක භවත, අංග විකල භවත, මන්ද බුද්ධික භවත පමනුවන. දුකී දුක්ඛක් භවත, අසරණ අනාථ දිලිඳු භවත පමනුවන. පාප මිත්‍යාන්ගේ ආත්මය ඇති කෙනෙක් බාහිර කමනෝ. ඒ වගේ මිත්‍යා ආජීවයකින් ජීවත් වන්නෙක් බාහිර කමනෝ. තැන දීම නැති ඇඳුම් පළඳුන් නැති අසරණ අනාථයෙක් බාහිර කමනෝ. මේ අකුසල කර්මයන් කමනෝනේ ඇති. ඒකට මනලෝ උපන්නත් අර දුක් විපාකගෙන දෙන්නේ මෙන්න මේ අකුසල චේතනා 12. එනිසාය වාද කියන සංකා. ඊළඟට කියනවා දැන් දාන කියන භාවනාලි කුසාගත කර ගැනීම නිසා මනුලව, දෙව්ලව, බබලව ඒ තැන්වල සම්පල් ලබන. ඒ සම්පල් ලබන්න කවුද බීජෝනේ? මේ චේතනා 17. දුසර චේතනා 17. මෙන්න මේ චේතනා 29 යට කියනවා පොදුවේ සංකාර කියන. හැබැයි සංකාර පදයේ තේරෙන් කියනවා හතරක්. සංකත සංකාර, අභිසංකත සංකාර, අභිසංකරණ සංකාර, අයෝගාභි සංකාර. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් වට ගන්න සියල්ලට නම. අභිසංකත සංකාර කියන්නේ සත්ත්ව සංතානම ඇති වෙන විපාක චිත්තචාරික ආ කර්මජිතු. අභිසංකරණ සංකාරකෙ මෙන්න මේ චේතනා 29. අයෝගාභි සංකාරකෙ වීර්යය නම. දැන් එතකොට මේ කෙටියෙන් හිතා ගම් කුසල කුසල චේතනා 29 ද කියනවා සංකාර. ඒ වගේම පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනිජ්ජාභි සංකාර කියලා බෙදෙනවා. පුඤ්ඤාභි සංකාර තිනවා 13. අපුඤ්ඤාභි සංකාර තිනවා 12. ආනිජ්ජාභි සංකාර තිනවා 4. පුඤ්ඤාභි සංකාර 13යි කියන්නේ කාමාවචර කුසල චේතනා 8යි, රූපාවචර කුසල චේතනා 5යි 13. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල චේතනා 12. ආනිජ්ජාභි සංකාර කියන්නේ අරූප කුසල චේතනා අරූපාවචර කුසල චේතනා 4. මේ ඔක්කොම 29. දැන් මොන්නේ සංකාරය? විඥාන කියන්නේ විඥාන කියන්නේ යම් කිසි භාවයක ප්‍රතිසන්දිගන්න ප්‍රථම සිත තියෙනවනේ. මේ සිත ආචිත්ත පරම්පරාවට කියනවා විඥාන. දැන් සිතක් අනික රූප දෙන්නේ නැහැ. සිතට එක්කාත් වෙනවා ඡායතික ධර්ම රාශියක්. එයින් ප්‍රධාන සිතයි. මේකා ප්‍රතිසන්දි සිත අර සත්කල කර්මයාගේ නැත්තම් සංස්කාරයාගේ ප්‍රතිඵලය හැටියට ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනවා. පරිසන්දි විඥාන ළඟට භවංක විඥාන පරම්පරාව ඊළඟ දීති චිත්ත පරම්පරාව මෙයා පහළ වෙනවා. මොනේ හේතුනේ පරිසන්දි විඥානයනේ? ඒසාරකට කියනවා සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං කියන්නේ ඉතල නාම ටික තෝරලා ගන්න. දැන් අපි පරිසන්දි ගන්නකොට එකක්නේ මේ සිතේ තියෙනවා සාසක ආදිය. දැන් අපි අපාය පරිසන්දි ගන්න සිතක් ගැන බැලුවොත් එහෙම ඒ අපාපත්තම් කියන සිතත් එක්ක තියෙන ආචාරික ධර්ම ඔක්කොම 11. ඔක්කොම 10ක් ආචාරික ධර්ම 10ක් තියෙනවා. ඒ කියන්නේ සර්වචිත්ත සාගාන හතයි ප්‍රතිිනේක ආචාරික වලින් විතක්ක විචාර අදිමොක්ක ඒ වගේ මෙන්න මේ 3යි 10යි ඒ තමයි එකතු වෙනවා සිතේ සිතක් එක 11යි වැටෙන්නේ. ඒ කියන්නේ උපේක්ඛා සාගත සංකීර්ණ සිතකින් තමයි අපාය පටන් ගන්න අපතේ විපාක. ඒකත් ඒ ඡායතික 10ක් එක්ක ඒ සිත පහළ නේතුව මේ සිතේ විඥාණය එක්ක ඡායතික ධර්ම 10යි. ඊළඟට දැන් අපි කාම ආවචක පටන්ියක් ගත්තොත් අපි හිතමු උත්ෘෂ්ඨම පටන්ිය කියලා ඡායතික ධර්ම 33ක් එක එකතු වෙනවා. ධර්මතා 33ක් මේවල් කියනවා නාම කියලා. රූප කියන්නේ ඒ ප්‍රතිසන්දි සිතක් එකට උපදිනවා ඵල රූප කියලා රූප තුනක් වැඩිම ගන්න. යැයි මෞඛික උපදින කෙනෙකුට රූප තුනක් පහළ වෙනවා මිති තුනක්. 10 10 මිති තුනක්. රූප වාසයෙන් යයි මිති වාසයෙන් තුනක්. කාය දසක භව දසක වස්තු දසක. ඒතෝදාර විඥානේ නිසා මේක ඇති උනේ ඒ ප්‍රතිසන්දි විඥානේ නිසා ඒ ඡායතක ධර්මහා ඒ රූප පහළ වෙනවා. හද එන්නවත් ඉන්නේ ඊට පස්සේ චිත්තක්ෂණයක් වාසා එක චිත්තක්ෂණයක උත්පාදකනේ පිටිච්චන බංගක්ෂණයක් වාසා මේ කර්මජ රූප උපදින්න පටන් ගන්නවා. ඊළඟට කලින් බලන්න සිටේ පටන් චිත්ත නිරූප උපදින්න පටන් ගන්නවා. ඊළඟට මේ චිත්තක උත්පාදකටි බංග අවස්ථාවේ අවස්ථා තුනක් දැකින් කුතුජ රූපක් පහළ වෙන්න පටන් ගන්නවා. රතු කාලයේ ආහාර රූපක් පහළ වෙනවා. එතකොට මේ සියලු රූපයන්ගේ අත ගැනීමට විඥානය පහළ වෙච්ච නිසාලු ඉතා විඥාන පත්‍යය නාම රූපම් කියනවා. නාම රූපත්‍ය සලායතන. එතකොට මෙන්න මේ විඥානයයි නාම රූපය දෙක එකතු වීම නිසා ආයතන හයක් සම්පූර්ණ වෙනවා. මොකද රූප ධාතුනා චක්කු ප්‍රසාදේ චක් ආයතන. ශබ්ද ධාතුනා වූ ໂໂත ප්‍රසාදේ ໂໂත ආයතන. ලබේම ගනුතර දැනගන්නා වූ ධානායතන ධාන ප්‍රසාද. රස දැනගන්නා වූ දිව ආප්‍රසාද දිවහාය. එවාගේ විස්පස්ස දැනගන්නා වූ කාය ප්‍රසාද කායයතන. ඒ එක්කම අර ඒ හැම දෙයකටම සම්බන්ධ සිට මන ආයතන. මේ ආයතන කාය හටුනේ අර නාම රූප පිළිසි නිසා. ඊළඟට නාම රූපාත්‍ය කල ආයතන. ඊළඟ කලාතන පත්‍ය හස්තු. එතකොට මේ ආයතන හයක් නිසානේ ඇහැට රූප හැදෙන්නේ. එතකොට රූප අරමුණු වීමේදී හිතේ පහළ වෙනවා පස්ස කියන ඡායිතකයක්. ඒ කියන්නේ තරුචිත සාධානේ ඡායිතකයන්ගේ පළවෙනි එක පස්ස. ඒකට කියන චක්කු සම්පස්ස. ඇතත් රූප අරමුණ දෙක තුනීමෙන් දක්නවා හිතේදී පහළ වෙන පස්සය චක්කු සම්පස්ස. ඊළඟට මේ සෝතා ප්‍රසාදය සද්ධාරමුණ දෙක තුනීමෙන් ඇති වෙන හිතේට සහභාගී වෙන ප්‍රත්‍යයයකේ සෝමී සෝත සම්පස්ස. ප්‍රාණ දාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. කොම අයක් කියන ආයතන අය නිසා. ඊළඟට ඇති වෙන වින්දනයක්. ප්‍රත්‍යක්ෂය වේදන. එහෙන් රූප දැක්වීම නිසා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා ධර්ම තේරියට පහළ වෙනවා. චක්කු විඥානයේ තේම නෙමෙයි. ඒ චක්කු විඥානයේ නිසා චක්කු ප්‍රසාදේ නිසා සිත් පහළ වෙන ඔක්කොම 44ක්. ඒ කියන්නේ මේ කියන වේදනා තුන සුදුසු පරිද්දෙන් ලැබේ. එහෙම රූප දැකීම නිසා දුක දුක්ඛ උපේක්ඛා වේදනා තුන විදේ. ඒ වගේම අනේ සබ්ද ඇතිවීම නිසා නාසිකාවෙන් ගඳ සුවඳ විඳීම නිසා දිවෙන් රස විඳීම නිසා කයෙන් විස්පස් විඳීම නිසා සිතෙන් අරමුණු ගැනීම නිසා මේ වේදනා තුනම සුදුසු පරිද්දෙන් සිටේ පහළ වේ. ඒකට කියනවා පස්සපස්සය වේදනා. ඉස්පස්සේ විසානේ වේදනා ඇති වෙන්නේ මෙන්න වේදනා කය. චක්ක සංපස්සජ වේදනානි කය. එතකොට දුක දුක් උපේක්ඛා කියලා තුනයි. නමුත් මේ දොරතු වාක්‍යයෙන් ආත්ම වාක්‍යයෙන් ගත්තොත් අයයි. ඊළඟට මේ වේදනා නිසා පහළ වෙන දේ තමයි වැදගත් ඊළඟට කියන්නේ. ඒ මොනවද සම්ම? වේදනාන්ත සම්මා රැතිය මොනවද? දුක්ඛේ චුකම් පත්තයේ සුඛේ භීයෝ කිච්චති උපේක්ඛාපන සංසත්තා සුඛ මිච්ඡේ පාදක. දුක් වේදනාවක් විඳිනකොට එතන අනේ මේ දුක ලැබුවාම අනවල් හැටියේ සැප ලැබේවා. අන්න දුක්ඛිත පුද්ගලයා සැපපතනවා සංහාර. සුඛී විඤ්ඤෝ පේච්චති සැපයක් විඳින වෙලාව යන්නේ මේ සැපේ නැවත නැවත ලැබේවා හිතන. අන්න සැපවත් වේදනාව නිසා සංඛා වැඩි වෙනවා. උපේක්ෂා වේදනාවක් නැගහත් වේදනාවක් විඳින කොට අනේ මට තව තවත් මේ සාන්ත සැප ලැබේවා හිතන. අන්න ඒ වේදනාව නිසා සංඛා. එතකොට සුඛ දුක් උපේක්ෂා තුන් වේදනාව නිසාම සංඛා වැඩි වෙනවා. සංඛාවේ ප්‍රභේද තුනක් තියෙනවා. කාම සංඛා, භව සංඛා, විදෝ සංඛා. ඒ කියන්නේ පතිඳුරම් ඉනෙවීමේ ආශාව කාම සංඛා. දරපහයෙන්ම මේක සිද්ධ වෙනවා. ඇයම් රූප දැකීමෙන් කාම සංඛා පහළ වෙනවා. වාදේම සද්ද ඇසීමෙන් කාම සංඛා පහළ වෙනවා. අනිත්‍යවත් වෙනවා. භව සංඛා කියන්නේ මතුමතු භව යන විදිහට මේ සැප ලැබේවා කියලා හිතීමක්. මේ ලබන සංකප්ප සදා කාලිකයි කියන අහිතෝ ඇසීමත් භව සංඛා. විභව සංඛා කියන්නේ අදාද පමණයි. එකක් නැහැ. ඊළඟ භවයක් නේ විඳින දෙයක් මෙලොවම විඳින්න ඕනේ කියලා ධර්මයෙන් වාච අධර්මයෙන් වාදී සම්පත් විඳින්න උත්සාහවන්ත වෙනවා. ඒ ඇතිගෙන උච්ඡේදවාදී කියලානේ පුනර්භවයක් පිළිගන්නේ. ඒ ඇගේ ආශාවට කියනවා විභව සංඝාගය. ඒකද මෙන්න මේ කාම සංඝා භව සංඝා විභව සංඝා. බක්කාම සැප ගැන ආශාව කාම සංඝා. ඒ වගේම සදාන කාලික ආත්මයේ සැපෙදීමේ ආශාව භව සංඝා. මරණින් පස්සේ ඉදීමක් නැහැ මෙලොවම අපි ඉඳලා ඉඳලා ආසං කරන්න ඕන කියලා හිතා ගැනීම ආසාව විභවතන් මේ සංඝා තුනම හටගන්න. ඊළඟට උපාදාන. උපාදාන කියනකොට කාම උපාදාන, චිත්ත උපාදාන, සීලබ්බත උපාදාන, අස්වාද උපාදාන කියලා පද වශයෙන් හටගත් තියෙනවා. ධර්මතාව වශයෙන් දෙකයි මෙතන තියෙනවා. සංඝාවයි දෙක්යයි. යම්කිසි දෙයක් නොලැබුව දෙයක් ගැන ආසාව සංඝා. මේ ලැබුණු දෙයක් ගැන කලින් ගැනීමට කියනවා සංඥා උපාදාන කියලා. ඒ වගේම සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දිට්ඨි උපාදාන කියලා. මෙන්න මේ දෙක අර වගේම කාම උපාදාන, චිත්ත උපාදාන කියන දෙකෙන් විස්තරයි. ඒකෝට සමාගයේ සංකාණිය ඇති වෙච්ච සංඥාව අධිතකර භාවයට ප්‍රතිමෙන් උපාදාන. මේ සම්බන්ධව සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම දිට්ඨි උපාදාන. මේ දෙකේ කාන්තෙන් හත ගන්නවා සංඝා පුතා. ඒක තවත් ප්‍රභේද නමයක් කියන්නේ මේක නම් ඉදිරියෙන් කියන්න සූදානම් වෙනවා. ඊළඟට උපාදාන පත්‍ය භවෝපීය කුමක්ද? භවයේ තියෙන කොටස් දෙකක්. භවයේ තියෙන යම් දෙයක් පහළ වීම. යම් දෙයක් පහළ වීම සිදුවීම තමයි අවකේන වටිනේ කියන්නේ. ඒතකොට මේ කොටස් දෙක කියන්නේ කර්ම භවයේ සහ උපපති භවය. කර්ම භවයේ උපපති භවය. කර්ම භවයේ කියන්නේ දැන් අපි මුලින් කියවන්නේ අවිද්‍යා පත්‍ය සංකාරා කියන පදයක්. එතන කිව්වේ චේතනා විඥාමය ගැනනේ. දැන් මේ කර්ම භවය කියන්නේ චේතනා විඥාමයයි. චේතනා විඥාමයට එකතු වෙන චේතනාක ධර්ම සියල්ලයි කර්ම භවය හැටියට ගැනේ. තනිකර චේතනාවෙන් නෙමෙයිනේ විපාක උපදවන්නේ. මේක එකතු වෙනවානේ සම්භාරයක්ම. ඒකනේ චේතනාක සම්භාරයක් එකතු වෙනවානේ. ඒ ඔක්කොම සම්පෙන්නේ කොට කියනවා කර්ම භවය. දැන් අපි මේ බණ අහන. මේ බණ අහන වෙලාවේ අපේ සිතක් එකක් පාසා එක්කෝ සෝමනසකාගත නැත්නම් උපේක්ඛාසගත කුසාසිත පහළ වෙනවානේ. මේ පහළ වෙන්නේ කුසාසිතේ යෙදෙනවානේ ප්‍රාසික ධර්ම. යදිම ගාන තුනක් දෙන්න පුළුවන්. ඒක අදි වෙන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රියේ මාර්ග වෙනකොට. ආභෝධයෙන් ප්‍රවාහනකොට ප්‍රඥා ඉන්ද්‍රිය අදි නැත්නම් 33ක් ලැබෙනවා. බණ ඇසීමේ එතකොට මේ ධර්මතා ඒ 33ම එකතු කරලා කියනවා කුසල කර්ම භවය. ඒ වගේම අකුසලයක් වෙන වෙලාවේ ඒ අකුසල සිතක් මේ හේතන ආශාසික රාපිය ඒ වගේම අකුසල කර්ම භවය. මෙන්න මේම කුසල අකුසල කර්ම භවයේ කර්ම භවයේ හැටියට හඳුන්වනවා. උපපත්ති භවය කියන්නේ ඒක නෙමෙයි. උපපත්ති භවය කියන්නේ යම් යම් භවයක උත්පත්ති ලබනකොට ඒ භවයේ නියමිත විපාක චිත්තසහිතක කර්මජ රූප තියෙනවනේ මෙන්න මේකයි උපපත්ති භවය කියන්නේ. වෙන්වතෙන් ගන්නකොට සතරාපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, ආය කාම භූමිය ඔක්කොම 11ක් තියෙනවනේ. 11ක් කාම භූමියේ කෙනෙකුගේ උත්පත්ති වෙනාවේ තියෙනවනේ නාම රූප, ස්කන්ධ ආයතන මේවා තමයි උපපත්ති භවය. ඊළඟට ආරෝප භූමි, රූප භූමි 12ක් තියෙනවා, අරෝප භූමි 4ක් තියෙනවා. මේවා ඔක්කොම උපපත්ති භූමි. උපපති භව. ඒවා කර්ම නිවේ. ඒවා විපාක උපදෙන ඉස්සා. ඒතකොට උපපති භවයේදී නැවත ප්‍රතිසන්ද ගැනීමේ අවස්ථාව තමයි ජාති කිවි. රාපත්‍ය ජාති. ජාත ප්‍රතිසන්ද ගන්න. අතරක් ඥාන භවයෙන් භවයට ප්‍රතිසන්ද ගැනෙනවානේ. ඒක තමයි ජාති. පතම උත්පත්ති කියන්නේ ඒකයි ඵලමයෙන් ප්‍රතිසන්ද ගැනීමේ අවස්ථාව. ඒක අන්දජ ජලාදුජ සංකේතික ඕපාතික අතර ආකාරයෙන් කොයි හරි ක්‍රමයකට ප්‍රතිසන්ද ගන්නවානේ. ඒක තමයි ජාති. ඊළඟ ජරා මරණ එතකොට සාගතනේ උපදින්නේ අර මුලින් කියවනේ විඥාන විඥානයේ පහළ වෙන ජාති නාම රූප පහළ වෙන ජාති සලආත්ම පහළ වෙන ජාති එවාගේ ස්පර්ශ පහළ වෙන ජාති වේදනා පහළ වෙන ජාති එමනම් ජරා මරණ ළඟට මේ උපදින උපදින විඥාන ආදීන්ගේ නාම රූප ආදීන්ගේ මුහුකුරු ආයාමක් වෙනවනේ කල්යාමේ ඒකට කියනවා ජරා ඊළඟට ඒවා බිනි බිනි යනවානේ ඒකට කියනවා මර මේ බිනිීමේ අවස්ථා රාශියක් වෙනවා දනක දනක මරණය සම්මුති මරණය සමුච්ඡේද මරණ ආදී ඇතේ එසේනම් නාම රූපයන්ගේ හට ගැනීම ජාතිය තරතේම ජරාව බිනි යාම මරණය මෙන්න මේ විදිහට ජරා මරණ දෙක වෙන් කරලා ගන්න තියෙන්නේ ජාති ජරා මරණ ඊළඟට අගත කියනවානේ අපි පරිස්සමෝපාදයේ කියනකොට දෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවන්ති කියන. ඒකේක දෝක කියන්නේ මෙන්න මේ කියන විඤ්ඤාණ නාම රූප සලආතන පස්ස වේදනා කියන කොටස් පහට එකතු වෙන්නේ යංකසේ අනිෂ්ඨ අරමුණක් වින්දනය කිරීමේ ඇති වෙන සංකාපයේ දෝකයයි. ඊළඟට පරිදේව සැදීම පරිදේවයයි. කායික දුක් වේදනාව දුක්යයි. මානසික දුක් වේදනාව දෝමනස්යයි මානසික වාතයෙන් අධිකම අධික වාතයෙන් ඇතේන 10 උපායයන් මේ ඔක්කොම අර ජාති ජරා මරණ වල ගැතිරි යන අවස්ථාව ඒක මෙන්න මේ සියල්ල එක්ක ආපු කරලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය කියලා දේශනා කළා ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොමුණාලා වැඩ ඉඳගෙන ඉරදත්යන්ද වත්යෙන් යක්ඛාපි ජීවිතය ඇතුළු මාර්ගේනාව පාරමී සම්වර්ධනයේ කලවතර ආනාපාන කර්මස්ථාන භාරණාමි සියලුම සමත භාවනා සපුරාගෙන රාත්‍රී ක්‍රයම් කාලයේ పూర్වේ නිවාසාල සුති ඥානයෙන් දැරෙතු ආත්මා පරම්පරාව දැක්ක. ඒ කියන්නේ විෂය අකංකේ ඒ කල්ප ලක්ෂයක් කරන් ඈතට ඈතට බලන්න බදන් දැරෙතු ආත්ම දක්නා නුවණ පහළ වුණා. ඊළඟට ලැබියම් කාලයේ සිංහල චතුර විඥානයේ ලැබුවා. එතකොට නද්දාකක් ඇතුළත අතීතයේ අනාගතයේ අත්කලසක්නේ 14 දවසක මරණ උපදින තත්ත්වය සුගත දුගත යන තත්ත්වය කොසල් ලබසල් කරන තත්ත්වය සෝබන අසෝබන තත්ත්වය ඔක්කොම දකින්න පුළුවන්. පිට ඇතුළත ලැබි සෑම දෙයක් දැක්කා. දැන් මේ අවස්ථාව දෙකේදී පෙරේතෝ කඳ පිළිවෙලක්